नमस्कार विवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दम्रुवनत समदा सदखम शरणयामि नमस्कार विवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु पिंगवत्नि अद पोसोन पूर्व पांचलोस्वक पोहे दावस अदवेनि दावसक गौतम बुदुरजानन वहन्सेगे धर्म दायादय लंकावासी अपट लबुन ए धर्मय ए उत्तम धर्म दायादय अपट लबुनी अशोक रजतुमागे पुतुनुवन्व सिटि मिहिंदु महारातन वहन्सेगे यदा मिहिंदु महारातन वहन्से लंकावट वडम करला पलमीम देशना कली कुमग्द चुल्ल हत्ति पदूपम सूत्र देशनाव ये देशनाविंग विस्तर वेन्ने बुदुरजानन वहन्से नमक हंदुनगान्ने कोहोमद केनेक एक उपमावक देशनाविती एनवा ये उपमाव तमाई एत्तु अल्लन केने वनांतरेट गियाट पासे एत्तु सितिन ලකුණු තියනවාද කියලා බලනවා. උස්තැන් වල අතු බිඳලා ඒ වගේම ගස් වල කඳන් වලට දල ඇනලා තියෙන ලකුණු දකිනවා. හැබැයි ඇතා පේන්නේ නැහැ. ඇතා පේන්නේ නැති නිසා එයා නිගමනයකට පත් වෙන්නේ නැහැ මේනම් ඇතෙකුගේ වැඩක් කියලා. මොකද හේතුව ඇතාවගේ උස මහත දල තියෙන ඇතින් නියු ඉන්න නිසා එතනින් මෙයා නොනැවති තවදුරට ඇතා හොයාගෙන යද්දී මෙයාට තමන්ගේ ඇස් දෙකින්ම ඇතාව දකින්න ලැබෙනවා එතකොට එයා නිෂ්ඨාවකට එනවා මෙන්න ඇතා කියලා බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ ලස්සනට කියා දුන්නා ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන වැඩපිළිවෙලේ ගිහිල්ලා නිවන අවබෝධ කර කිනා තමයි කියනවා හොඳට දන්නේ බුදුරජාණන් වහන්සේ අරහත්මයි සම්මා සම්බුද්ධමයි ධර්මයේ සුවාක්කාතයි සංඝයා සුපටිපන්නයි කියලා මේ හැම එකක්ම දන්නේ ඒ මාර්ගයේ සම්පූර්ණ කළ කිනා කියලා. ඉතින් මේක ඇහුවාම දෙවන පෑතිස් නිරිඳු මොකද කළේ? ඊළඟ දේශනාව කවද්ද කියලා හෙව්වද? එහෙනම් මොකද කළේ? සරණ ගියා. කොහොමද සරණ ගියේ? බුදුරජාණන් වහන්සේව ඒක හරී ශාස්ත්‍රඥ වහන්සේ ඒකාන්තයෙන්ම එහෙනම් ඔව් අරහත්ත්වයට පත් වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් සම්මා සම්බුදු කෙනෙක් කියලා සරණ ගියා. ධර්මයත් සරණ ගියා. ශ්‍රාවක සංඝයාත් සරණ ගියා. ආන්න වෙනස. දෙකමනේ. එතකොට ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ දෙවිවරුන්ට ධර්මයක් දේශනා කළා සමචිත්ත පරියාය සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව අහලා දෙවිවරු ඔක්කොම උන්වහන්සේ වට එකතු වුණා. ඊට පස්සේ පොදු ජනයාට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළා විමාන වක්තු පින් කරපු අය උපදින දිව්‍ය ලෝක ගැන. ඊට පස්සේ දේශනා කළා පේත වක්තු මරණයෙන් මත්තේ පෙරේත ආත්ම ලබලා දුක් විඳින හැටි දේශනා කළා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා අනමතග්ග සංයුක්තය සසර යනු මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේ අද අපි ඉගෙන ගන්න එක අනමතග්ග සංයුක්තයේ දේශනා රාශියක් තියෙනවා මේ දේශනාවල විස්තර වෙන්නේ මේ භව පැවැත්මේ කෙලවරක් නැහැ කියන කාරණය අනුමතග්ග කියලා කියන්නේ මේකේ අගක් මුලක් හොයාගන්න බෑ. ඒකට අපි කියනවා අනවරාග්‍ර කියලා. අගක් මුලක් හොයාගන්න බැරි. බුදුරජාණන් වහන්සේ බලන්න මේ දේශනාව වදාලා මේ සසර ගැන මහණෙනි මේ සසර අනවරාග්‍රයි. ඒ කියන්නේ මේකේ කොහෙන්වත් ගිහිල්ලා කෙලවර ආරම්භයක් පටන් ගත්තු තැනක් සොයන්න බෑ. පුබ්බා කෝටින පඤ්ඤායති. ආරම්භක කෙලවරක් දකින්ට නැහැ. අපි කාගෙත්. අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. මේ කෙලවර නැත්තේ අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයාගේ ජීවිතේ දැන් අවිද්‍යාවෙන් වැස්තුණු තෘෂ්ණාවෙන් බැඳුණු අය නොවේද අපි අපි කවුරුත් අවිද්‍යාවෙන් වැසිලා තෘෂ්ණාවෙන් බැඳලා ඉන්නේ එතකොට අවිද්‍යාවෙන් වැසිලා තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න ජීවිතයක් බව අපට හොයාගන්න බැහැ අපට හිතින් අපි හරි සුද්ධයි කියලා. අපිට එහෙම මොකවත් අනතුරක් නැහැ කියලා. මොකද හේතුව අපට අවිද්‍යාව ගැන අවබෝධයකුත් නැහැ. තෘෂ්ණාව ගැන අවබෝධයකුත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මහණෙනි මිනිසෙක් මේ සකල දඹදිව සියලු ගස් කොළන් කපලා කන්දක් ගොඩ ගහනවා ඊට පස්සේ මේකෙන් අඟල් 4 කෑලි වලට අර සියලු ගස් කොළන් කපනවා කපලා මෙයා මේ අඟල් 4 කෑලි වලට කපාපු මහා දරකන්ද එක එක අයින් කරනවා මේ මේ මේ ඉන්නේ මගේ අම්මා ඊළඟ කෑල්ල ගන්නවා මේ ඒ අම්මගේ අම්මා ඊළඟ කෑල්ල ගන්නවා මේ ඒ අම්මගේ අම්මා මහණෙනි දර ටික ඉවර වේවි. ගෙව් සසරේ අම්මලාගේ පරපුර ඉවර වෙන්නේ නැහැ. ඒවං දීඝරත්තං වූ භික්කවේ දුක්ඛං පච්චනු භූතං. මේ වගේ තමයි බොහෝ කාලයක් ඔබ දුක් විඳලා තියෙන්නේ. අද මං උදේවරුවේ පුංචි මහාන පින්කමකට සහභාගී වුණා. ඒ දරුවා තිරුකුණාමලේ ඈත ප්‍රදේශයක තේ පින්නතුන්ගෙන් මං ඇහුවා යුද්ධෙට මොන දුන්නේ නැද්ද මොන දුන්නා කිව්වා මරණ බය ආවේ නැද්ද අනේ මරණ බය ආවා කිව්වා මරණ බය ආවට මලානම් හොඳයි කියලා හිතෙන අවස්ථා නැද්ද එහෙමත් හිතෙනවා මැරුණනම් හොඳයි කියලා හිතෙනවා ඊට පස්සේ ආයෙමත් බය වෙනවා ඒ කියන්නේ ජීවිතේට විසඳුම තියෙන්නේ මරණය නෙවෙයි. එපා වුණාම කෙනෙක් හිතනවා මරුණනම් මේ මගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි කියලා. සමහරු මැරෙනවා කුස්ත හැදිලා ධර්මයේ පිටිටල නැතුව දුක් විඳලා. සමහරට යා පෙරේත ලෝකේ උපදිනවා ඒ පෙරේතයත් කුස්ත. සමහරු පිළිකාව හැදිලා මැරෙනවා ආය පෙරේත ලෝකෙ උපදිනවා පිළිකා රෝගින් යුක්ත පෙරේතේ. ඒ වගේ තමයි මේ සසරේ යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිබ්බං පච්චන භූතං බොහෝ තෙවුණු දුක් විඳපු අය. වේසනම් පච්චන භූතං ඔබ බොහෝ දුක් විඳපු අය. කටසි වඩ්ඩිකා ඒ කියන්නේ මේ මහා පොළොවට පස් දාලා. එච්චරයි අපි කරලා තියෙන්නේ. යාවංචදම් වික්කවේ අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතුම් හේනිසා මහණෙනි මේ සියලු හටගත්තු දේවල් ගැන කලකිරීමමයි නිසි. අලං විරජ්ජිතු නොවැළීමමයි නිසි. අලං විමුච්චිතු මේවයින් නිදහස් වීමමයි නිසි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන මේ දුක ගැන විස්තරේ මේ ලෝකේ අනිත් මිත්‍යා විශ්වාසත් එක්ක ගැළපෙන්නේ. එතකොට අනිත් මිත්‍යා විශ්වාසවල බැසගත් උදවිය අපෙන් ප්‍රශ්න කරන්න පුළුවනි, මොකද්ද මේ ඔයගොල්ලන්ගේ ආගම? දුක ගැනමනේ මේක කියන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ මොකද්ද උත්තරේ? ඔව්, මේකේ දුක ගැනත් කියනවා, දුක හටගන්න හේතුව ගැනත් කියනවා, දුකෙන් නිදහස් වීම ගැනත් කියනවා, දුකෙන් නිදහස් වීමේ මාර්ගය ගැනත් කියනවා. අනිත්‍ය වේ ඔක්කොම කරන්නේ දුක වහන එකයි. දුක වැහුවට පස්සේ දුක පේන්නේ නැහැ, දුකේ හේතුව පේන්නේ නැහැ, ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් බව පේන්නේ නැහැ, ඒ මාර්ගේ පේන්නේ නැහැ. දුක වෙසී ගියාට පස්සේ එච්චරයි වෙන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේ දුක ඉස්මතු කළා. ඒක මේ විස්විත දෙයක් උන්වහන්සේ කළේ. ඉතින් උන්වහන්සේ මේ මව් පරම්පරාව ගැන මොකද්ද කරපු උපමාව? අඟල් හතරේ දර කෑලි වලට සකල ජම්බුද්වීපයේ ඇති සියලු ගස්කොළන් කපලා ගොඩ ගහලා බලන්න කියලා. ඊළඟට උන්වහන්සේ ඊළඟ දේශනාව කරනවා, මහණෙනි මේ මහා පෘථිවිය පුංචි වෙරළුවට ගණනට පුංචි ගුලි කළොත්. මොකද්ද ගුලි කරන්න කිව්වේ? මේ මහා පෘථිවිය පුංචි වෙරළුවට ගානට ගුලි කරලා ඊට පස්සේ කෙනෙක් වෙන් කරනවා. මේ එකක් අරගෙන වෙන් කරන මේ මේ ආත්මේ පියා, ඊළඟ එක අරන් වෙන් කරන මේ ඒ පියාගේ පියා, ඊළඟ එක අරන් වෙන් කරන මේ ඒ පියාගේ පියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ වෙරළුවට ගානට ගුලි කරපු මේ මැටි ගුලි ඔක්කොම අවසන් වෙනවා, පියාලා අවසන් වෙන්නේ නැහැ කියලා. සංකීෂ්ඨ හේතු, මේකට හේතුව කුමක්ද? මහණෙනි, මේ සසර පැවැත්ම අනවරාග්‍රය ආරම්භක කෙලවරක් නොපෙනේ. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු සත්‍යයගේ ඊරණම කියලා. දැන් ඊරණමට භාජනී වෙච්ච අය හැටියටයි අපි මේ ඉපදුනේ. අපි ඉපදුනේ දුකෙන් නිදහස් වීම උරුම කරගත්තු අය හැටියටද? නෑ, සසර පැවැත්ම උරුම කරගත්තු අය හැටියට. අපි ඉපදුනේ සතර අපාය මිදුණ හැටියටද? නෑ, එහෙනම් සතර අපායට වැටෙන අය හැටියට. අපි මේව මොකද දැන සිටියාද? බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරන අතුරු අපි මේවා හිතන්නවත් කැමති වුණාද? අපි හිතන්නවත් කැමති වුණේ නෑ. මොකද හේතුව? අපිට හිතන්න මේවා ගැන තේරුමක් නෑ, තේරෙන්නේ අපිට. දැන් මේවා භික්ෂුන් වහන්සේලාට දේශනා කරපුවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේවා ලංකාවේ සිටින පොදු ජනයාට දේශනා කළා. මහණෙනි, බොහෝ කල් ඔබ සසරේ දුක් විඳලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි මං ඔබට මෙහෙම බණක් දේශනා කළා නේද? මොකද්ද? මේ අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු සත්වයා බොහෝ කාලයක් මේ සසරේ දුක් විඳ විඳ ඉපදිපිද පැමිණියා. බොහෝ දුක් විඳා කියලා මා දේශනා කළා නේද? අහනවා එතකොට බුදුරජාන් වහන්සේ, ඒ නිසා මහණෙනි මොකද්ද මේ ගැන හිතන්නේ? මේ ආපු දීර්ඝ සසරේ අමනාප සම්පයෝග, මේ අප්‍රිය අමනාප පුද්ගලයන් එක්ක නැත්තම් අරමුණුත් එක්ක එකතු වෙන්න සිද්ධ වීම නිසා, මනාප විප්පයෝග, ප්‍රේමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වීම නිසා, හැලු හඳුළු ගලාගිය කඳුළු, ඒ කඳුළුද වැඩි සාගර ජලයේද වැඩි කියලා භික්ෂුන්ගෙන් ඇහුවා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අපි මේ විදිහටයි දන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සසරේ, මේ දීර්ඝ සංසාරයේ තුල යද්දී අමනාපදේහා එක්පන්ත සිදුවීම නිසා. මනාපදීන් වෙන්වෙන්නට සිදුවීම නිසා ගලාගිය රුධිරය තමයි වැඩි සාගර ජලේ නොවේ. සාදු සාදු වික්කවේ ඉතා හොඳයි මහණෙනි. සාදුකෝමේ තුම් මේ වික්කවේ ඒවන් ධම්මං දේශිතං ආජානාත. ඒ නිසා මහණෙනි මේ විදිහට ධර්ම දේශනා කළා කියලා මතක තියා ගැනීම හරි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි දරාගත යුතු ක්‍රමේ. එතකොට මේ ධර්මය අපිට ඕන හැටියට නෑ මේක මේ කාලෙට ඒක ගැලපෙන්නේ කියලා කාලීන කරන්න බෑ. ඇයි මේක අකාලිකයි. එතකොට ඒත දේව භික්කවේ බහුතරං යංගෝ යමිනා දීගේනා දුන්නා සන්ධාවතං සංසරතං. මාණිනි බොහෝ කල් බොහෝ ආත්ම ගාන මේ වගේ කඳුළු වගුරු වගුරු හිටියා. දීගරත්තං මාතු මරණම් පච්චන භූතං මෞනෙතිවීම නිසා හඬ හඬා හිටියා. දැන් මට මතකයි එක දවසක් අපි පොඩි කාලේ එක ආරණ්‍යක හිටියා මං. ඒ දවස්වල එක පහතෙක් මරණයට අරගෙන යන වහු පැටිය බේරගත්තා. ඒ වහු පැටිය බේරගෙන ඒ ආරණ්‍යට ගෙනත් මේ වහු පැටිය කන්නේත් නෑ බොන්නේත් නෑ අඬනවා කෑක ගානනවා. දැන් මේ වහු පැටියව නලව ගන්න විදියක් නෑ. ඊට පස්සේ හොයන්න ගත්ත වැස්සි. වැස්සි ටිකුණා. ඊට පස්සේ අන්තං අමාරියෙන් කොහොම හරි මේ මැරෙන්න ඕන මෙන්න කියලා වැස්සි බේරගත්තා. වැස්සි බේරගෙන ගෙනත් බවස් ගානක් මේ පැටි අඬ අඬ හිටියා. ඒ පැටියගේ ඇඬිල්ල නවත්තන තමයි මේ කට්ටිය මේ වැස්සිව හෙව්වේ. හොයනකට ආරංචි වුණා අසෝල් තැනට වැස්සි ගිහිල්ලා වැස්සි මරණ පොලිමේ හිටියේ. වැස්සි අරගෙන ගෙනා. එතකොට පැටිය එහෙම අඬ අඬ හිටියා. එතකොට වැස්සි කොහොම කඳුළු අඟුරු වගේ ඉන්නේ නැද්ද? එතකොට අපි සසරේ එහෙම අවස්ථා නැද්ද? දැන් මේ ගෙවු සසරේ සතර පායට නොවැටි දිගින් දිගටම මිනිස් වෙලාමද අපි උපන්නේ? නෑනේ. එතකොට අපි සසරේ කොච්චර නම් ඒ වගේ ආත්ම භාව ලැබලා තියෙන්නේ නැද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ නිසා මේ ගැලු කඳුළු සාගර ජලයට වැඩි. මම මේක පාලියේ උපුටා දක්වන්නේ ඒකයි. පාලියෙන් කිව්වේ නැත්නම් හිතන්නේ මේ මං හදලා කියනවා කියලා. පිතු මරණම් පච්චන භූතං පියා මරිච්ච හේතුවෙන් හඬ හඬා හිටපු කඳුළු වැගුරු ගණන මෙතෙකයි කියලා කියන්න බෑ. බහතු මරණම් පච්චන භූතං සහෝදරයා මරිච්ච වෙලාවේ හඬ හඬා ගැලූ කඳුළු. ඊළඟට භගිනී මරණම් පච්චන භූතං සහෝදරියම් නැතිවෙච්ච වෙලාවේ හැඬූ කඳුළු. පුත්ත මරණම් පච්චන භූතං පුතා මැරිච්ච වෙලාවේ හැඬූ කඳුළු. දීතු මරණම් පච්චන භූතං දුව මැරිච්ච වෙලාවේ හැඬූ කඳුළු. ඥාති වේසනම් පච්චන භූතං නෑදෑයෝ මැරිච්ච වෙලාවේ හැඬූ කඳුළු. සමහරු අපිට කියන වනේ ස්වාමීනි දැන් අඬලා අඬලා අඬලා ආයි මේ අඬන්න කඳුළු නෑ කියලා. ඒ කියන්නේ එච්චරටම උහුලගන්න බැරි තරම්ම අඬපුවයි මේ මනුස්ස ලෝකේ ඉන්නවා. භෝග වියසනම් පච්චන භූතං භෝග සම්පත් නැති වෙලා. මට මතකයි මේ සුනාමි අවස්ථාවල දකුණේ එක ධනවත් පවුලක ඒගොල්ලන්ගේ තිබිච්ච යාන වාහන ඊළඟට ලෝරි බස් ගෙවල් දොරවල් දෙමාපියෝ සියල්ලම ගියා. දුව විතරක් ඉතුරු වුණා. දැන් ඔන්න මිනිස්සු ඇඳුම් බෙදන්න ආවා දුර පළාත්වලින්. අරළමයා මුල්ලට වෙලා ඉන්න ඇඳුමක් ගන්නවත් ඉන්නේ. එහෙම සසරේ කොච්චර නම් අවස්ථා ඇද්ද? මේ ළඟදි මතකනේ සුනාමියකට අනතුරු එඟවීම ආවා. බැරි වෙලාවත් ආව නම් වෙලාට කී දෙනෙක් නම් නැද්ද? ඒක අපිට මේ මොහොතින් ආවා මොහොතින් මතක නැති වුණා. ඇයි හේතුව? දැන් මොහොතින් බය හිතුණා මොහොතින් අමතක වුණා. ඇයි හේතුව? අවිද්‍යාවෙන් වැසී තිබේ. දුක වැහිලා. දුක වැහිලා තින් දුක ඉස්මතු වෙන්නේ. මේ දුක ගැන කතා කරනවා. මේ වැහෙනවා. දුක වැහිලා. දුක වැහිච්ච ගමන් හේතුවත් වැහෙනවා. නිරෝධෙත් වැහෙනවා. මාර්ගෙත් වැහෙනවා. දුක ඉස්මතු වීමෙන්මයි අර කොම ඉස්මතු වෙන්නේ. ඒ නිසා මහණෙනි මේ සංසාර ගමන අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතු මේ නිසා මේ සියලුම සංස්කාරයන් කෙරෙහි කලකිරීමමයි වටින්නේ අලං විරජ්ජිතු නොඇලීමමයි වටින්නේ අලං විමුච්චිතු නිදහස් වීමමයි වටින්නේ බලන්න බුදුරජාණන් වහන්සේ මේවා මේ ඉෂ්මතු කර කර දේශනා කරන විදිහ දැන් මේ මොකක් ගැනද කියන්නේ දුක ගැන ප්‍රදීම නිසා දුක ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමකග්ගෝ යම් භික්කවේ සංසාරෝ මහණෙනි මේ ඉපදීපදී මෙරි මෙරි යාපු ගමන කෙලවරක් නැහැ දැන් බලන්න මේ අපි මේ මේ කියන බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක අපිට පුළුවන්ද බර්ත්ඩේ පාටි දාන්න පුළුවන්ද කියන්නකො උපන්දින උත්සව ගන්න පුළුවන්ද උපන්දින උත්සව තනි කරම ක්‍රිස්තියානි සංස්කෘතිය ඒක බෞද්ධ සංස්කෘතිය නෙවෙයි එතකොට අපිට අපි උපන් දවස මේක අසවල් දවසේ අපි උපන් දිනේ තියෙන අපි ගෙදර පොඩි උත්සවයක් කරනවා එන්න ඕන එහෙම යනවා නේද එතකොට මේ මොන සංස්කෘතියද අපි මේ ගිහිල්ලා තියෙන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය ඒකයි තමයි මේ මැවිල්ලත් එක්ක මේ දිනේ වටින්නේ අපිට නේ කෙලවරක් නැහැ තව විස්තර තියෙනවා මේක අපි අහමු තව ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අවිද්‍යාවෙන් වැස්තුණු තණ්හාවෙන් බැඳුණු සත්‍ය මේ සසර සැරිසරා යද්දි දැන් සමහර අවස්ථාවලදී මගෙත් උපන් දිනේ ආගෙන සමහර අය මට මං ඉදාට කොහොම හරි මහස ගන්නේ ටෙලිෆෝන් එක ඕෆ් කරලා තියන්නයි සමහරු මට ඔබ වහන්සේට සුබ උපන් දිනේ මට ලැජ්ජා ඇයි මොන දුකද මේ ඉපදිලා අපි විඳින්නේ ඒ කියන්නේ මේ ලෝකෙ බලන්න මේ බටහිර ආධිපත්‍යය අක්මුල් වලට කොච්චර මේ ගිහිල්ලාද බැසගෙන ගිහිල්ලාද මේකෙන් අපිට ගැලවෙන්න ඥාණි ලබා ගන්න විදියක් නැහැ මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ මේ දීර්ඝ සසරේ ඔබ බීපු මව් කිරිද වැඩි සතර මහා සාගර ජලයේද වැඩි කියලා අහනවා කලින් ඇවි මොකද්ද කඳුළුද වැඩි එළුව කඳුළුද වැඩි සතර මහා සාගර ජලයේද වැඩි දැන් මේ දේශනාව අහනවා බීපු මව් කිරිද වැඩි සතර මහා සාගර ජලයේද වැඩි යථාකෝ මයම් බන්ති භගවතා ධම්මං දේශිතං ආජානාම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව ධර්මය වදාළ ධර්මයේ දැනගන්නේ අපි මේ විදිහටයි කියනවා ඒ තමයි ස්වාමීනි මේ දීර්ඝ සසරේ අපි බීපු මව් කිරි තමයි වැඩි සතර මහා සාගර ජලයේ නොවේ සාදු සාදු වික්කවේ ඉතා හොඳයි මහණෙනි සාදු කෝමේ තුම් මේ වික්කවේ ඒවන් ධම්මං දේශිතං ආජානාත මහණෙනි ඉතා හොඳයි මා විසින් මෙබඳු ධර්මයක් දේශනා කළා කියලා ඔබ දැන සිටීම දැන් අපි මේ සසර සසර කියවට අපි මේ බුදුරජාණන් වහන්සේගේ වදාළ කරුණෝස්සී අපි දැනගෙන නැත්තම් මේ සසර සසර කිව්වට ඒක වැහිච්ච ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච කෙනාගේ ඔළුවට යනවද යන්නේ නැහැ අවිද්‍යාවෙන් වැහිච්ච කෙනාගේ ඔළුවට යන්නේ නැහැ ඉතින් අපේ මුළු ජීවිත කාලෙම අපි ගෙවලා තියෙන මොකේද කන්ද අඳින්ද ඉන්ද ඕටනේ මුළු ජීවිත කාලෙ ගෙවලා තියෙන අපි ඔන්න කෑම කනවා අලුත් කෑමක් දැක්කම මේ කෑමට ආස කරනවා ඒක හදාගෙන කනවා එක එක කඩෙන් අරන් කනවා ඇඳුම් අඳිනවා අලුත් ඇඳුමක් දැක්කම ආස කරනවා බඩු ගන්නවා අලුත් බඩුවක් දැක්කම ආස කරනවා මේක නේද අපේ ජීවිතයේ තියෙන සාමාන්‍ය රටාව බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉදා කතා කරපු සමාජයේ ඉදා කතා කරපු පරිසරය තුළ ඒ කෑමට ඇලිලා හිටියේ මිනිස්සු ඇඳුම් වලට ඇලිලා හිටියේ මිනිස්සු ලස්සන ගෙවල් දොරවල් වලට ඇලිලා හිටියේ මිනිස්සු යාන වාහන වලට ඇලිලා හිටිය මිනිස්සු කාමයට ඇලිලා හිටිය මිනිස්සු ඔක්කොම අතහැරියා. ඒක හරි පුදුමයි. ඒ ඔක්කොම අතහැරියා. ඒක අතහැරලා ඒ මිනිස්සු මොකද්ද කළේ මේ දීර්ඝ සසරකට හේතු වෙච්ච කාරණේ නැති කරන්න මහන්සි ගත්තා. පැවිදි වුණා. පාත්‍රය කරන් ගියා. ඔහි ගිහිල්ලා ලැබෙච්ච මොන හරි දෙයක් වැළඳුව බඩගින්න නිවා ගන්න විතරයි. සෝනට ගියා රිදි කෑල්ල ගත්තා මහා ගත්තා පඬු ගහ ගත්තා පොරෝ ගත්තා වැක්සට කුටියකට ගියා, හිවනට ගහක් යටකට ගියා. එච්චර වෙන වැඩක යෙදුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය යෙදුණා. ඒ වේගවත් කැපකිරීම නිසා නොවේද මේකේ ප්‍රතිඵල ආවේ? අද ඒ පරිසරේ නැහැ. අද මේ කතාබහ මිනිස්සෙකුට කීමත් කොච්චර දුර්ලභයිද? සාමාන්‍ය ලෝකෙක ගත්තොත් අපි බෞද්ධ බෞද්ධ කිව්වට මිනිස්සු ඇත්තම බුද්ධාගම නෙමෙයිනේ. ඒක නිකන් කටින් කියන එකක් විතර නෙමෙයි. අපි බෞද්ධ කියලා. ඇහුවොත් එහෙම දෘෂ්ටි කෙලවරක් නැහැ විශ්වාස. කෙලවරක් නැහැ විවේචන. කෙලවරක් නැහැ දෘෂ්ටි. මත ඇද කුද හිවිලි වෙන්න බෑනේ ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ නිසා මේ ගෙව් සසරේ ඔබ බිව් මව් කිරි සාගර ජලයට වැටි. වික්ෂුන් වහන්සේ නම කහනොත් දැන් මේමනේ, දැන් බුදුරජාණන් වහන්සේට ලැබුණනේ සම්බෝධිය ලබන දවසේ පළමුවෙනි විද්‍යාව මොකද්ද? පුබ්බේ නිවාස ආනසති ඥානෙ. මොකද්ද ඒකෙන් උන්වහන්සේට ලැබිච්ච ඥානෙ? අවබෝධය. ආපස්සට බැලුවා. පුබ්බේ කියලා කියන්නේ පෙර. නිවාස කිව්වේ වාසය කළ. පෙර වාසය කරපු ජීවිත සිහි කිරීමේ ඥානෙ. ඒක ආපස්සට බලද්දී අවුරුදු ගණන් වලින් නෙමෙයි බැලුවේ, කල්ප ගණන් වලින්. කල්ප ගණන් වලින් බැලුව නිසා දැන් බලන්න මේ අපි මේ ගත කරන්නේ මහා භද්‍ර කල්පේ. මේ කල්පේ තුල බුදුරජාණන් වහන්සේලා කකුසන්ධ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000යි. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මිනිසුන්ගේ ආයුෂ 30,000යි. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මිනිසුන්ගේ ආයුෂ 20,000යි. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මිනිසුන්ගේ ආයුෂ 120,000යි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000යි. කල්ප ඉවර වෙන්නේ නැහැ. නමුත් ඒ කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා පහළ වූ බවට මුකුත් නටබුන් තියනවද? නැහනේ. මුකුත් ලකුණු තියනවද? නැහනේ. ඒ බුදුරුන්ගේ ශාසනත් ලංකාවේ තිබුණනේ. කොයි සටහන් මුකුත් එච්චරට මේවා අනිත්‍ය වෙලා ගියා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කල්පය කියන එක කොයි තරම් දීර්ඝද? දීඝෝකෝ භික්ඛු කප්පෝ. භික්ෂුව කල්පය කියන්නේ දීර්ඝ එකක්. සෝන සුඛරෝ සංඛාතුන් එත්තකානි වස්සානි තිවා. මේක ගණන් කරලා කියන්න බෑ. මෙපමණ වර්ෂ ගාණක්, මෙපමණ වර්ෂ ලක්ෂයක්, මෙපමණ වර්ෂ කෝටියක් මේ කල්පයකට තියෙනවාය කියලා ගණන් කරන්න බෑ කියන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නම් උපමාවක් කියන්න පුළුවන්ද කියලා. උපමාවක් පුළුවන් කියලා කියනවා. මේ භික්ෂුව මහා ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතය යොදුනක් කුසා. යොදුනක් කියන්නේ සැතපුම් හතයි. යොදුනක් කුසා, යොදුනක් පළලයි, යොදුනක් ගණකම. පුරුෂයෙක් අවුරුදු 100කට වතාවක් සිනිඳු කසී සලුවකින් මේ ගල් පර්වතේ පිස දානවා. කාලයගේ වැෑමෙන් පොළොව මට්ටමට ගෙවෙනවා. මහණෙනි, ඒ කල්පය අවසන් නැහැ කියලා. එතකොට බලන්න, මෙබඳු දීර්ඝ ගමනක් අපි ඇවිත් ඉන්නවා කියන කාරණේ අපිට ප්‍රකට වෙන එක නෙමෙයි. අපිට ප්‍රකට වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ විශ්වාස කරගෙන අදහාගෙන අපි මේක තේරුම් ගත්තොත් විනා අපිට වෙන මේකේ පිළිවෙල නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් තව භික්ෂුන් වහන්සේ නමක් අහනවා, භාග්‍යවතුන් වහන්සේ, කල්පය කොච්චර දීර්ඝද? භික්ෂුව මේ දීර්ඝකම වර්ෂ වලින් ගණන් කරලා කියන්න බෑ. එහෙනම් ස්වාමීනි උපමාවක් කියන්න පුළුවන්ද? උපමාවක් පුළුවන් කියනවා. ඒ තමයි කියනවා, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස යකඩ තාපයක් තියෙනවා. මේ තාපය පුරවනවා අබ ඇට වලින්, මේ ඇතුළ. ඇතුළ කියන්නේ 77 උස, 77 දිග, 77 පළල. අබ ඇට වලින් පුරවනවා. පුරවලා අවුරුද්දකට එක අබ ඇටයක් අයින් කරනවා. කාලයක් ගියාම මේ අබෑට සියල්ල ඉවර වෙලා කියන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කිප්පතරම් කෝසෝ බික්කු මහා සාසප රාසි මේ අබ රාසිය බොහොම ඉක්මන්ට ඉවර වෙනවා කියනවා. නමුත් මේ සසර එහෙම ඉවර වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා මේකට කලකිරීමමයි සුදුසු. දැන් බලන්න හිතලා මේ වගේ දීර්ඝ සසරක් සත්‍ය උරුම කරන්න ප්‍රධානම හේතුව මොකක්ද? සතර අපායට වැටීමමයි. ඇයි අවිද්‍යා සහගතව ඉන්නකොට එයාට සතර අපායට හැදිනවා කියන එක සාමාන්‍ය දෙයක් නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් අහනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මේ ගෙවිලා ගියපු කල්ප ගාන කොච්චරයිද කියලා කියන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි ගෙවිලා ගියපු කල්ප ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක මේ ගණන් කරලා මෙච්චර කල්ප ගානක් ගෙවිලා ගියා, මෙච්චර කල්ප ලක්ෂයක් ගෙවිලා ගියා, මෙච්චර කල්ප කෝටියක් ගෙවිලා ගියා කියලා කියන්න බෑ. ස්වාමීන් උපමාවක් දේශනා කරන්න පුළුවන්ද? උපමාවක් පුළුවනි කියලා. කියන මහණෙනි, ශ්‍රාවකයෝ හතර දිනක් ඉන්නවා, සියක් අවුරුදු ආයුෂ තියෙන. ශ්‍රාවකයෝ කී දෙනෙක්ද? හතර දිනක් ඉන්නවා, ආයුෂ අවුරුදු 100ක් තියෙන. දවසකට කල්ප ලක්ෂයක් ආපස්සට සී කරනවා. දවසකට කල්ප ලක්ෂයක් සී කරනවා. එතකොට හතර දිනාම දවසකට කල්ප ලක්ෂයක් සී කරොත් එක්කෙනෙක් අවුරුද්දකට කල්ප කීයක් සී කරනවද? 385 ලක්ෂයක් කල්ප අවුරුද්දකට සී කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ ශ්‍රාවකයන් සතර නමම දවසට ලක්ෂ්‍ය ගානේ අවුරුදු 100ක් මෙනෙහි කළා ඉවරුණාට පස්සේ ඒ ශ්‍රාවකින්ගේ ආවිස වහා ගෙවිලා යයි මෙරිලා යයි කියනවා. කල්පී ඉවරුන්නේ නැහැ කියන ගෙවිච්ච. ඒ නිසා මේකෙන් ගැලවෙන්නමයි නිසි කියනවා. දැන් බලන්න, මිත්‍යෙක් ධර්මයේ නොයසු විරු ලාංකික අය එදා මිහිඳු මහ රහතන් වහන්සේ මේ ධර්මයේ කොයි විදියට මේක දේශනා කළාද කියන්න අපි දැන් දන්නේ නැහැ. ඒ නිසානේ ඒ කාලේ අන්තපුර ස්ත්‍රීන් ප්‍රමුඛේ 500 දෙනාම තීරණය කළා මේ දේශනාවෙන් පස්සේ මොකද්ද? අපි පැවිදි වෙලා මේකෙන් ඈතර වෙනවා. ප්‍රධාන ඇමතිවරු තීරණය කළා. වාසනාවට ඒ කාලේ මේකට විවේචනය කරන්න හිටියේ නැහැ පිරිසක්. නැත්තම් කියයි ඉවරයි, රජු රූත් ඉවරයි කියයි, පරම්පරාවත් ඉවරයි කියයි, දේවින්නාසලත් ඉවරයි කියයි. අයයි මේ ඒ දඹදිවෙන් ඇවිල්ලා මේ පොලිමිට තියලා මහාන කොලාගේ නේද? දැන් මේ තරුණයෙක් නිකම් මහනුණක් කියනවනේ ಜಾති ඉවරයි කියලා. බලන්න කොච්චර පහත් නීච තත්ත්වයකට අද පත් වෙලාද. ඊළඟට එක්තරා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. ඇවිල්ලා අහනවා, භාග්‍යවතුන් වහන්සේ කල්ප ගැන දේශනා කරලා තියෙනවා. දැන් කල්ප කීයක් විතර ගෙවිලා ඇද්ද? එතකොට කියනවා බ්‍රාහ්මණය, ගෙවිච්ච කල්ප ගාන කියන්න බෑ, ගණන් කළා කියන්න බෑ. මෙච්චර කල්ප ගානක් අවසන් වුණා කියලා ගණන් කරලා කියන්න බෑ. ස්වාමිනී බවත් ගෞතමයන් වහන්සේ උපමාවක් කියන්න පුළුවන්ද? උපමාවක් පුළුවන් කියනවා. මොකද්ද කියලා? ආන බ්‍රාහ්මණය, ගංගානම් ගඟ යම් තැනකින් පටන් ගන්නවාද? දැන් ගංගා නම් ගඟ පටන් ගන්නේ ගංගෝත්‍රි කියන අර හිමාලයේ මුදුනේ ඉඳලා. ගංගා නම් ගඟ යම් තැනකින් අවසන් වේද? මහා සාගරේ. මේතා සතපුම් දහස් ගානක් දිග ගංගා නම් ගඟේ ඒ ආරම්භයේ සිට සාගරය දක්වා ඇති ගංගා නම් ගඟේ දෙපස ඇති වැලි කැට ගණන් කරන්න පුළුවන්ද කියලා. මෙච්චර වැලි කැට ප්‍රමාණයක් මේ ගඟේ දෙපස තියෙනවා කියලා ගණන් කරන්න බෑ කියනවා බ්‍රාහ්මණේ. ඊට වඩා කල්ප ගානක්, එතකොට කල්පේ මේකේ උන්නාසී විස්තර කියලා ඒක වැලි කැටියකට, ඊට වඩා කල්ප ගානක් මේ සසරේ ගෙවිලා තියෙනවා. ඇයි කල්ප තියෙනුනේ? සංවට්ට කල්ප, විවට්ට කල්ප කියලා. සංවට්ට කල්ප කියලා කියන්නේ විනාශ වෙනවා, විවට්ට කල්ප කියලා කියන්නේ හැදෙනවා. සංවට්ට කල්ප කියන්නේ හැදෙනවා, විවට්ට කල්ප කියන්නේ විනාශ වෙනවා. මේ හැදෙන කල්ප විනාශ වෙන කල්ප කියලා හැදෙනවා. කාලෙකදී මේ පෘථිවිය පව නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා බ්‍රාහ්මණේ මේ සංසාරේ කලකිරින්නමයි හොඳ, නොයැලෙන්නමයි හොඳ, මේකෙන් නිදහස් වෙන්නමයි හොඳ. මෙහෙම කිව්වම ඒ බ්‍රාහ්මණයා කොච්චර මේ ගැන හිතට වැදුනද කියන්නේ අනේ භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේව සරණ යනවා ධර්මයේ සරණ යනවා ශ්‍රාවක සංඝයාව සරණ යනවා කියලා භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිය උපාසකෙක් බවට පත් වුණා. එතකොට බලන්න මේ වේගින් ඒ කාලේ හිටියේ මිනිස්සයා මේ කියන කාරණේ වටහා ගන්නවා නේ. දැන් කාලේ එහෙම ශක්තියක් නැහැ. දැන් කාලේ මං කියුවේ අපි ඉපදිලා තියෙන්නේ නිකන් කන්නයි බොන්නයිද කියලා හිතෙනවා. ඇයි? සාමාන්‍යයෙන් ඕනම දෙයකදී අපි සතුටු වෙන්නේ කෑමකින්. දැන් මහරජින සතුටු වෙන්නේ ඔක්කොටම කන්න දීලානේ. දැක්කනේ. ඒතර අපිට පේනවා රජවරුන්ගේ ඉඳලා පොඩි මිනිස්සයා දක්වා තමන්ගේ සතුට ප්‍රකාශ කරන්නේ බත් කාලා. එක්ක ඇඳලා. එතනින් එහාට එකක් සාමාන්‍ය මිනිස්සයාට සිතා ගන්න බෑ. ඒක නේද හේතුව? එතන එහාට එකක් සිතා ගන්න බෑ. නමුත් එතනින් එහාට වූ දෙයක් ගැන කතා කළොත් කෙනෙක් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් මේ දිවිගී කල්ප ගාන ගැන බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කළා. බමුණට හිතුණා මේක තමයි එහෙනම් තියෙන දේ කියලා. ඒ බමුණු මත ඔක්කොම අතහැරලා කේන්දරණයකත් අතහැරලා ඒ බමුණ මොකද කළේ? බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මය සරණ ගියා. ශ්‍රාවක සංඝයාව සරණ ගියා. සරණගින් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මහණෙනි දර කඩක් උඩට වීසි කළොත් එක වතාවක එක කොණක් පොළවේ වදිනවා. ආයේ කුස්සලා ආයේ උඩට වීසි කළොත් ආය වතාවක් ඊළඟ කොණ පොළවේ වදිනවා. ආය වීසි කළොත් සමහර විට මැද පොළවේ වදිනවා. මේ වගේ කියනවා මිනිස්සයා මෙලවින් පරලෝ යන්නේ. සකින්ති අස්මා ලෝකං පරං ලෝකං ගච්ඡanti. සකින්පි පරස්මා ලෝකා ඊමන් ලෝකං ආගච්ඡත්‍ති. එකපාරක් මෙහි ඉඳලා එහෙට යනවා. ඊළඟ පාර එහි ඉඳලා මෙහි එනවා කියනවා. මේක තමයි කියනවා කරන්නේ ලීය උල්ට වීසි කරනවා වගේ කියන මේ වැඩේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක පුද්ගල සූත්‍රයේ. එදා උන්වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටියේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි තනි පුද්ගලෙක් කල්පයකදී මරණයට පත් වෙන අවස්ථාවන් නිසා ඒ කල්පය තුළ ඔහුගේ ශරීරය අටකටු එකතු කරන්න කෙනෙක් හිටියෝ ඒ එකතු කරන ඒවා විනාශ වෙන්නේ නැත්තම් වේපුල්ල පර්වතය වගේ විශාලයි කියන වේපුල්ල පර්වතය කියන්නේ මේකේ තියෙනවා ඒක උත්තරු ගිජ්ජ කූටස්ත මගදානං ගිරිබ්බජි ගිජ්ජ කූට පර්වතයට උතුරු පැත්තෙන් තියෙන ඔබ දඹදිව ගිහිල්ලා නම් ඇති වේපුල්ල පර්වතය කියලා කියන්නේ. දැන් ওই ශාන්ති ස්තූපය කියලා එකක් තියෙනවා ආන් ඒක. එතකොට ඒ ගොඩාක් උසයි ඒක ගිජ්ජ කූට පර්වතයට උඩ පාටක්. එතන ඉඳලා තමයි උන්වහන්සේ අර වේපුල්ල පර්වතේ පෙන්වලා දේශනා කරන්නේ. මාණෙනි මේ වේපුල්ල පර්වතේ වගේ මේ තනි පුද්ගලයෙකුගේ ඇටසකිල්ල එකතු කරන්න කෙනෙක් හිටියනම් ඒක මේ පාස් වෙලා ගියේ නැත්තම් එකතු කරා නම් මේ වේපුල්ල පර්වතේ වගේ කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යතෝච අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. යම් දවසක චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කොත් ප්‍රඥාවෙන් දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං දුක දුකේ හට ගැනීමක් දුක ඉක්මවා යෑමක් අරියං චත්තංගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං දුක් නැති කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තං සත්තක්ඛත්තු පරමං සන්දා විත්වා පුද්ගලෝ. ඒකෙනා එහෙම වුණා නම් වැඩිම වුණත් ඇවිදින්නේ සත්තක්ඛත්තු පරමං. ඒ කියන්නේ ආත්ම භව හතයි. දැන් කල්ප ගානක් ගැන විස්තර කරපු මේ සසර ගමන ආත්ම භව හතකින් ඉවර වෙනවා නම් දුක්ඛ සන්තකරෝ හෝති සබ්බ සංයෝජනක්ඛයාති. ඒ දුක අවසන් කරනවා කියන මේ අසීලු සංයෝජන ක්ෂය කළා දාලා ඒක ආශ්චර්ය අද්භූත උදයන් නොවේද? ඒකාන්තයෙන්ම ආශ්චර්ය වූ අද්භූත උදයන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ හිඟන්ව දැකලා තියනවද කියලා අහනවා. දැකලා තියනවා. දුකටපත් වෙලා එදා වේල කණ්ඩ නැතුව තහඩු කබල් අතින් අරන් ඇවිදින ලෙඩ රෝග හැදිච්ච දූවිලි නාගන කොණ්ඩේ පීලා නැති මූණ හොදලා නැති හිඟන්නු දැකලා තියනවද කියලා නෝ ස්වාමීනි දැකලා තියනවා දැකලා තියෙනව නම් පසෙය්‍යාත දුක්ගතං දුරූපේතං නිබඳු දැක්කන නිට්ඨමේත ගන්තබ්බං ඒකාන්තේම නිශ්චේකට පැමිණෙන්ද අම්මේපි ඒව රූපං පච්චන භූතං ඉවිනා දීගේන අදුනාති අපිත් මේ දීර්ඝ සතරේ මේ වගේ කොච්චර නම් ඉන්නද කියලා එයා බලලා හිතන්න කියලා අපිට හිතෙන්නේම නෙමෙයි නේ දකින්න නම් ලැබෙන්න එපා සතරිකුටත් වෙන්න නම් එපා එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආපු එක්කෙනා කල්පනා කරන්න ඕනේ කොහොමද අනේ අපි මේ වගේ අවස්ථාවලට කොච්චර නම් මේ සතරේ මොහොන දීලා ඇද්ද දැන් බලන්න පින්වත්නි හිතලා මේ බුදුරජාණන් වහන්සේ මේ උගන්වන්නේ හිතන්න පුළුවන් එක්කෙනාට තනි තනියම හිතලා තේරුම් ගන්න නේද මේ හිතන්න පුළුවන්කම තියෙන එක්කෙනාට තනි තනියම හිතලා තේරුම් ගන්නයි උන්වහන්සේක දේශනා කරන්නේ දේශනා කරනවා මහණෙනි ඇයි එහෙම කියන්නේ මේ සංසාරේ අති දීර්ඝයි අවිද්‍යාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැසිලා තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න කෙනාට මේක එතකොට එක ජීවිතයක මේ වගේ සතුටෙන් ඉන්නවා එක ජීවිතයක දුකෙන් ඉන්නා මෙහෙම කියනවා යන්නේ ඊළඟට දේශනා කරන යම් බික්කවේ පස්සේ යాత සුඛිතං සජ්ජිතං මහණෙනි ඔබ දකින්න ලැබෙනවා නේද හොඳට සැපසේ ලස්සනට ඇඳ පැළඳගෙන ලස්සන රථවල නැගලා එහාට මෙහාට යන ප්‍රණීත ආහාර කකා බිබී ඉන්න දැකලා තියෙනව නේද කියලා අහනවා ස්වාමීනි අපි එහෙම දැකලා තියෙනවා එහෙම දැකලා තියෙනව නම් ඒකාන්තයෙන්ම නිෂ්ඨාවකට එන්න අම්මේ පේව රූපම් පච්චන් භූතං ඉමිනා දීගෙන අදුන අපිත් මේ විදිහට කොච්චර නම් මේ සංසාරේ ඉඳලා ඇද්ද කියලා හිතන්න කියනවා එතකොට උන්වහන්සේ අපිට හිතන්න කියලා කිව්වේ දුක් විඳින කෙනා දිහා බලලා විතරද නෑ උන්වහන්සේ හිතන්න කිව්වේ ඔව් දුකටපත් වෙච්ච කෙනා දිහා බලලා හිතන්න කිව්වා. දැන් අපිට මේ විදිහට හිතන්න පුළුවන් දැන් සමහරු මැරෙනවා. එක එක විදිහට පිච්චිලා මැරෙනවා. වාහනයකට හැප්පිලා මැරෙනවා. වතුරේ ගිලිලා මැරෙනවා. බෙඩි කාලා මැරෙනවා. පිහියනුම් කාලා මැරෙනවා. එක එක විදිහට මැරෙනවා නේ. රෝග පීඩා හැදලා මැරෙනවා වැටිලා මැරෙනවා එක එක විදිහට මැරෙනවා එතකොට මේ මැරෙන අය දැක්කම මොකද්ද අපි හිතන්න ඕනේ අනේ අපි මේ සසරේ කොයි තරම්නම් ඔය විදිහට මැරිලා ඇද්ද ඔය විදිහට මැරිලා ඇද්ද කියලා එතකොට අපිට තව සමහර කෙනෙක් මැරෙන දකින්න ලැබෙනවා හොඳට සුවසේ ඉන්නවා හාන්සි වෙලා ඉන්නවා සතුටින් ඉන්නවා ඒ අනිත් ගෙදර ඔක්කොටම කතා කරන මන් දැන් යන්න යන්නේ කියනවා කියලා මැරෙනවා. ඒතර අපි හිතන්න ඕනේ මේක නෙද දැක්කම මොකද්ද? අනේ මේ සසරේ අපි කොයි තරම් මේ විදිහට මැරිලා ඇද්ද? නැත්තම් අපි හිතුවත් අනේ මටත් මේ විදිහට මැරෙන්නට ඇත්නම්. සමහන් එහෙමනේ හිතෙන කෙනෙකුට. ඇයි හේතුව අවිද්‍යාවෙන් වැහිලා. මේ වැහිච්ච කඩතුරාම තමයි බුදුරජාණන් වහන්සේ මේ විවර කරන්නේ. වැහිච්ච කඩතුරාම මේ අයින් කරන්නේ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට මොනතරම් මේ ජීවිතය ගැන කියා දෙනවද? දුක ගැන මොනතරම් උගන්වනවද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ සිටිද්දී පාවානුවර මේ පාවානුවර කියන්නේ රජගහනුවර ආසන්නයේ තියෙන පාවා කියලා නගරයක්. කුසිනාරාවේ තියෙනනේ පාවා කියලා නගරයක්. ඒක නෙමෙයි මේ කියන්නේ. රජගහනුවර ආසන්නයේ තියෙන පාවා කියලා නගරයක්. ඒ නගරයේ වාසය කරපු තරුණයෝ 30 දෙනෙක් බුදුරජාණන් වහන්සේලගේ පැවිදි වුණා. පැවිදි වෙලා ඒ පිරිස ආරණ්‍ය වාසය කළා. පිණ්ඩපාතින් ජීවත් වුණා. ඒ කිවි ලැබිච්ච දියකින් යපුණා. දැන් අර රසත කන්න හොයන gati නැතුව ගියා. මේකට ධාර්ම ශක්තියක් ඕනේ නේද? ඇයි නැත්තම් අපේ හිත කියන්නේ මොකද්ද? දැන් ටීවී එක දාපු ගමන් අරක කහපන් මේක රසයි. අරක කහපන් මේක රසයි. අරක කහපන් මේක රසයි. එහෙමනේ කියන්නේ. අරක ඇඳපන්. මේක මූලික කහපන් ලස්සන වෙනවා. මේකෙන් දත් මැදපන්. මේකෙන් නියපුතු පාට කරපන්. මේ සිරපු දාපන්. මෙහෙමනේ හැමතිස්සෙම මේක බලන බලන්නට කියන්නේ. අපි ඔක්කොම නිකන් අර කෝඹි රෑන වගේ අහුවෙනවා. අර වැද්දා අටෝපු උගුල වගේ කොහොල්ල ඇඟුලිය ගහේ ඇලෙව්ව වඳුරු පැටිය අල්ලන්න. වඳුරු පැටිය මොකවත් දන්නේ නැහැ. මොකද උනේ? වඳුරු පැටියා ගිහිල්ලා කොහොල්ල ඇඟුලිය දැකලා අතින් ගැහුවා. අත ඇලුනා. ඒ අත ගලව ගන්න හිතාගෙන අනිත් අතින් ගැහුවා. ඒ අතත් ඇලුනා. අත් දෙක ගලවන්න හිතාගෙන කකුලින් ගැහුවා. ඒ කකුල ඇලුනා. ඒ කකුල ගලවන්න හිතාගෙන අනිත් කකුලින් ගැහුවා. ඒකත් ඇලුනා. අත් දෙක කකුල් දෙක ඇලුනහම මේක ගලව ගන්න ඔළුව තියෙන තද කොලා. මොකද උනේ? හරි. වැද්දාගේ කටේ. ඒ වගේ තමයි මේ මාධ්‍ය. ඉතින් ඒ නිසා මේකෙන් බේරෙන්න බෑ ප්‍රඥාව නැත්තම් මේ කාලේ. ප්‍රඥාව නැත්තම් හිතන්නවත් බෑ. බේරෙනවා තියා හිතන්නවත් බෑ. මේ කාලේ මිනිස්සුන්ට වීරිය ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට බරපතල පිනක් තියෙන්න ඕනේ. රැස්කල පිම්බලයක් තියෙන්න ඕනේ. රැස්කල පිම්බලෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනාවල් කළාම රජ පවුල්වල හිටපු රත්තරන් හැඳිවල රම් පිඟානේ කකා හිටපු එතකොට රත්තරන් සෙරප්පු දදා හිටපු කසී සලු පොරෝගන හිටපු ඒ අතහැරියා ඒවා. එතන විසඳුම තියෙනවා කියලා හිටපු ඒක අතහැරියා. අතහැරලා මොකද කළේ? පින්ඩ පාතෙන් ජීවත්. ඒ වගේ මේ පාවානුවර වාසය කරපු යාළු 30 දෙනා මහණ වෙලා පින්ඩ පාතෙන් ජීවත් වුණා. පාංශකෝලයකින් ජීවත් වුණා. තුන් සිවුරින් ජීවත් වුණා. හැබැයි තාම ඒ සියලු දෙනාම කෙලෙස් සහිතයි. වනාන්තරේ වාසය කළා. නමුත් කෙලෙස් සහිතයි. සමාධිය හොඳට වැඩිලා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ 39 වන්දනා කළා වාඩි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේට හිතෙනවා මෙහෙම. මේ 39ක් පමණ වූ මේ භික්ෂුන් වහන්සේලා සීලු දිනාම වනාන්තරේ වාසය කරන්නේ. පිණ්ඩපාතින් වාසය කරන්නේ. පංචකූල සිවුරු දරන්නේ. තුන් සිවුරෙන් ඉන්නේ. හැබැයි කෙලෙස් සහිතයි. මේ 39 මේ ආසනයේදීම නිකලෙස් වෙනවා නම් ඉබඳු ධර්මයක් මම මේ ඇත්තන්ට කියන්න ඕන. කොච්චර වාසනාවක් ඒ කාලේ මිනිස්සුන්ට. අනේ අපිට මොනවද අඳන්නේ? කණ්ඩ ටිකක් තියෙනවා. අඳින්න තියෙනවා. යන් දෙන්න ඕකටනේ මිනිස්සු තිරිසියාවේ ඉන්නේ. ආන් යනවා හොඳ වානේ කියනවා. ආන්න හොඳට ඇඳලා ඉන්නවා කියනවා. අන්න කන්න කෑම බලාපන් කියනවා. ඒකටත් තිරිසියාවක්. එතකොට මේකේ බලන්න අපි තියෙන මේ පින්බලේ කොච්චරනම් අඩුද? හැකියාව කොච්චර අඩුද? ඉතින් බුදුරජාණන් වහන්සේ අනේ මං මේ සංඝ පිරිසට මේ වාඩි වෙලා ඉන්න මේ වාඩි වෙලා තියෙන මේ අවස්ථාවේදීම නිකලෙස් වෙන්න මේ ධර්මය කියන්න ඕනේ කියනවා. මහණෙනි මේ සසර ඔබ ගෙවා ආ ගමන ගෙව කාලය මේ ගෙව ජීවිත කෙලවරක් නැහැ. පටන්ගත්තු දවසක් හොයාගන්න බෑ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ ඔබ මේ ගමන මෙතෙක් ආවේ. මහණෙනි මේ ආපු ගමනේදී මේ හිස ගැසුම් කණ්ඩ ලැබීම නිසා ගලා ගිය රුධිරේද වැඩි සාගර ජලයේද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අපි දන්නේ මේ විදියටයි. භාග්‍යතුන් වහන්සේ අපිට මෙහෙමයි කියලා දුන්නේ. මහණෙනි මේ සංසාරේ කෙලවරක් හොයාගන්න බැරි තරම් මේ සසරේ සැරිසරද්දී හිස සිඳුණු අවස්ථාවන්හිදී ගැලූ රුධිරය සාගර ජලයට වැඩි. ඇයි ඒක අවස්ථා? මනුස්ස ලෝකේ කි සමහර මිනිස් ලෝකෙට ඇවිල්ලත් හිස සිඳුම් කන්නේ නැද්ද? ඇයි සමහර අවස්ථාවල අපි මම දැක්ක මේ පසුගිය දවස්වල ඔය අන්තවාදී සංවිධානයක් මේ මිනිස්සුන්ව නිකන් මේ චූටි මේ අඟල් හතර චූටි පිහිවලින් පිපිඤ්ඤ කපනවා වගේ බෙලි කපන. අර මනුස්සයෙකුගේ බෙලි මනුස්සයෙක් කිරි වගේ බීලා මේ ඔලියෙන් උස්සලා මෙහෙම ඔලියෙන් උස්සලා ඉරි ඉරි ගාලා අරකින් කපනවා. කපපු ගමන් අර උගුරු දණ්ඩෙන් කිරි ටික ඔක්කොම ගියා. ඒ වගේ කොච්චරනම් සසරේ දැන් මේ මිනිස්සු විලක් බිල් කැපුම් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් දකින්නේ සතු වුණාට පස්සේ ඔය හරක් මරන්නේම බෙල්ල කපලා නේ විදියට. අනිත් සතුත් එහෙමයි. හිතා ගන්න බෑ. එතකොට මේ ඒ අවස්ථාවල ඒ ආත්මවල ඉපදිලා බෙලි කැපුම් කාපු කාලවලදී ගලාගිය රුධිරය මහා සාගර ජලයට වැඩි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙලවරන් නැති මේ සසරේ ඔබ මේ හිස කැපුම් කෑම නිසා ගලාගිය රුධිරේ සාගර ජලයට වැඩි කියලා දරාගෙන සිටිට එක බොහොම හරි කියනවා. කියලා ඊට පස්සේ කියනවා මහණෙනි දීගරත්තං වූ භික්කවේ ගුණං සතං ගෝභූතානං සීසච්චින්නානං ලෝහිතං පග්ගරිත. මහණෙනි දීර්ඝ කාලයක් ගෙවුණු මේ සසරේ ඔබ ගවයන් වෙලා ඉපදිලා සිටිද්දී බෙලි කැපුම් පහර කාපු අවස්ථාවවලදී ගලාගිය රුධිරේ සාගර ජලයට වැඩි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දීර්ඝ සසරේ මීහරක් වෙලා ඔබ ඉපදිච්ච අවස්ථාවලදී බෙලි කැපුම් කාපු අවස්ථා ඔබ ඌරන් වෙලා ඉපදිලා ඉඳිද්දි කුකුලන් වෙලා ඉපදිලා ඉඳිද්දි ඊළඟට ඔබ ගම්පහරන සොරුන් වෙලා ඉඳිද්දි මැරුන්කා අවස්ථාවලදී ගලාගිය රුධිරය ඔබ මම්පහරන සොරුන් වෙලා ඉඳිද්දි ඔබ අල්ලගෙන ගිහිල්ලා මැරුන්කා අවස්ථා කියලා මේ විදිහට දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කර කර විස්තර කර ගියා. මේ මොකද්ද මේ විස්තර වෙන්නේ? උපදීමේ දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, වැළපීම් දුක. එතකොට මේ මොන සත්‍යද මේ විස්තර වෙන්නේ? දුක්ඛාර සත්‍ය. දුක ගැන විස්තර වෙද්දී තමයි අනේ නිබඳු මේ සසරක අපි මේ ආවේ මේක අවබෝධයක් තිබුණේ නැති නිසානේ කියලා. ඊට පස්සේ මේ දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද? මේකට තියෙන ආසාව. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු වලට මේකට තියෙන ආසාව. මේක අපිට මේ හිතාමතා නවත්ත ගන්න බෑ. එහෙනම් හරි ලේසියි. නේද? හා මම දැන් තුස්සන්න ටිකක් දක්මිටිකන් ඉන්න පුළුවන්. එහෙම බෑ. ඇයි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා තියෙන මේක දුක බුදු කෙනෙක්ම ඉස්මතු කරන්න ඕනේ. ඇයි වෙන කෙනෙකුට මේක ඉස්මතු කරන්න බෑ? වෙන කෙනෙක් මේක ඉස්මතු කරන්න දන්නේත් නෑ. ඉස්මතු කරන්න වෙන කෙනෙකුට මේක දෙන්නේත් නෑ. ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේ නම පමණයි ඉස්මතු කරන්න. මේක ලෝකෙ වෙන කෙනෙකුට කරන්න බෑ. ඇයි? දන්නේ නෑ. දන්නේ නෑ. මේවාගේ කෙලවරක් නැති සසරක කියන කාරණේ ලෝකෙ වෙන ආගමක කතා කරනවද? දන්නේ නෑ. වෙන කොහෙවත් දන්නේ නෑ. මේ කාලේ ඉන්දියාවේ කතා කරන්නේත් අර මක්කලි ගෝසාලගේ දර්ශනේ. මක්කලි ගෝසාල කිව්වා 84,000 යෝනිවල 84,000 ස්වාරක් ඉපදුනාට පස්සේ නිකම්ම නිකන් ඔටෝ නිදහස් වෙනවා කිව්වා. අද ඉන්දියාවේ කතා කරන්නේ ඒක? දන්නේ නෑ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරද්දී අර භික්ෂුන් වහන්සේලාට මේ කාරණේ අවබෝධ වෙන්න ගත්තා. අවබෝධ වෙන්න ගත්තා මේ ඇසට, කනට, නාසයට, දිවට, මනසට ඇලිලා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධයන්ට ඇලිලා වාසය කිරීම නිසා නේද මේක උනේ කියලා. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ මේ ගාථා රහිත දේශනාව වදාරන කල්හි තිංස මත්තානම් පාවෙය්‍යකානම් භික්ඛූනම් පාවා නුවරින් පැමිණ පැවිදි වූ 39 පමණ භික්ෂූන්ගේ අනුපාදාය ආසවේහි චිත්තානි විමුක්තින් සූති උපාදානයන්ගේ ඒ ආශ්‍රවයන් උපාදාන කරනගෙන ඒ සියලු කෙලෙස්සුන්ගෙන් සිත් නිදහස් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ කරනවා මහණෙනි මේ සසරේ යමෙක් මව් වෙලා නැත්තම් ඉබඳු කෙනෙක් කලාතුරකින් කියනවා ඉන්නේ මේ සසරේ. ඒ තරම්ම මේ සසර දීර්ඝයි. යමෙක් පියෙක් වෙලා නැත්තම් කලාතුරකින් කියනවා තාත්ත කෙනෙක් වෙච්ච නැති කෙනෙක් ඉන්නේ. එච්චර දීර්ඝයි කියනවා. ඒ කියන්නේ මේ මිනිස්යන් ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ සත්තු සර්පය ගැන ඉඳලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සසරේ සහෝදරයා උනේ නැති කෙනෙක් හොයාගන්න නැති තරම් කියනවා. සියලු දෙනාම පහේ සහෝදරයා වෙලා ඉඳලා තියෙනවා. සහෝදරී වෙලා හිටපු නැති කෙනෙක් හොයාගන්න නැති තරම් කියනවා. ඊළඟට කියන මහණෙනි පුතා වෙලා මේ සසරේ අපට හිටපු නැති අය හොයාගන්න බැරි තරම් කියනවා. දූ වෙලා හිටපු නැති අය හොයාගන්න බැරි තරම් කියනවා. හැබැයි මේකෙන් අපිට තේරෙන්නේ මේ සසරේ ස්වභාවය අපට විස්තර කරගන්න බෑ. මේ එකම සත්ව කොටසක් කැරකි කැරකි ඉන්නවා කියන්නත් බෑ. හැබැයි මේකේ කෙලවරට ති ගමනක හැමෝම ඇවිත් තියෙනවා කියන එක තමයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. දැන් මනුස්ස ලෝකෙ මෙච්චර ඉන්නවා. ආයි මන් මිනිස්සු ආයේ නැතු යනවා. ආයේනෝ දැන් ඔය බොහොම සුළු ගානේ සුද්ධංගේ කාලේ හිටලා තියෙන ලංකාවේ මිනිස්සුනේ. දැන් නේ ආයි කෝටි ගණක් ආවේ. ඔන්න ආයි විනාශයක් ආවට පස්සේ ආයි මැරිලා යනවා. මැරිලා පස්සේ මිනිස්සු එක එක ආත්මවල ආයි උපදිනවා. සත්තු වෙනවා. පිරිත වෙනවා, තිරිසන්න වෙනවා, මොහොතේ ගියන් උපදිනවා, කුණු මාසේ උපදිනවා, මඩවලේ උපදිනවා, පොළවාසේ උපදිනවා, ගැඩවිල්ල වෙලා උපදිනවා, කුරුල්ල වෙලා උපදිනවා, කැලේ උපදිනවා, වනාන්තරය ඇතුළේ උපදිනවා. මේ කෙලවරන්නේ. දැන් මේ දැන් බලන්න පින්වත්නි මේ ධර්මය අහන්න ලැබුණ නැති වුනහම අපිට මේ පුතජන මිනිස්සුන්ගේ ලෝකේ අගේ කරන දේවල් නේද අහන්න ලැබෙන්නේ. පුංචි ළමයිට මේ ලෝකේ උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන නෙමෙයි. සිල්ලුතුන් ගුණතුන් ගැන නෙමෙයි. පුංචි ළමයිට උගන්වන්නේ ලෝකේ සත්තු ගැන. සත්තු ගැන උගන්වන්නේ පොඩි වලාස්තු, පොඩි එක එක චූටි චූටි සත්තු. ඊළඟට සත්තුන්ගේ කතන්දර, සත්තුන්ගේ ලෝක. එතකොට පොඩි ළමයාගේ සිත පිහිටන්නේ කොයි අපායේද? තිරිසන් අපායේ. එතකොට ඊට පස්සේ විනෝදයට බලන්න යන්නේ තිරිසන් අපායේ. සූ එකට යනවා. ඒක බලන්න. අනුකම්පාවට නම් කමක් නැහැ. අනුකම්පාවක් තියෙන්න ඉපෑ යම් කිසි. අනුකම්පාව බලන්න. අනුකම්පාව තියෙන්න කමක් නැහැ. අනුකම්පාවට අපි සතුන්ට කෑම දුන්නට කමක් නැහැ. අනුකම්පාවට අනේ මේ සත්තු මෙහෙම ඉන්නවා නේද කියලා තේරුම් ගන්න කමක් නැහැ. නමුත් ඊට පස්සේ ආයි සතාගේ ස්වභාවයට හිත පිහිටුවා ගත්තොත් දන්නේ නැන්නේ. දැන් කුරුල්ලු ලස්සන කුරුල්ලු දැක්කම කෙනෙක් හිතන්න පුළුවන් ලස්සන කුරුල්ලු දැක්කම හිතනවා අනේ මටත් මේ වගේ ලස්සන කුරුල්ලෙක් ඉන්නේ නැත්නම්. මොකද ඒ කුරුල්ලගේ දැක්කේ මොකද්ද? පාටනේ නේද? මට හම්බ වෙලා තියෙනවා සමහර කුරුල්ලු දැක් වෙන්න ආසයි. සමහර ආසයි බල්ලු වෙන්න ලොකු ගෙවල් වල. එතකොට බලන්න මේ ඒ වගේ අපි තීරණ ඇති ගමනේ මේ තියෙන. අපි ඒකට හිනා වෙලා යාට බොදොස් කියලා වැඩක් නැහැ. ඇයි? හේතුව අපි ඉබඳු අනතුරේ මිදිලා නම් අන්න කමන්නේ ඔච්චන් කොලාට. නේද? සතර අපායට වැටෙන ස්වභාවයෙන් අපි මිදිලා නම් සතර අපිට වැටෙන ස්වභාවයක් කියනකොට කමන්නේ ආයෙ ඔහෙ බේරිලා නැහැ නේ කියන්නේ. ඒ කොහොම එකම ඉරනමක ඉන්නවා නම් අපිට තියෙන ඕනි සානුකම්පිකව බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිසා මහණෙනි මේ සසර ගමනේ මං කියන්නේ ඔබට මතකද අර ගිජ්ජකූට පර්වතයේට උඩින් තියනවා කියලා පර්වතය මොකක්ද ඒකේ නම? වේපුල්ල. බුදුරජාණන් වහන්සේ ඒ වෙද්දි ගිජ්ජකූට පර්වතයේ වැඩ හිටියේ. ගිජ්ජකූට ඉඳලා මෙහෙම අල්ලපු අර වේපුල්ල පර්වතයේ ලොකු ඒ කන්දෙම කොටසක් වගේ තමයි චූටියට තියෙන්නේ ගිජ්ජකූටේ. එතන ඉඳලා උන්වහන්සේ පෙන්නනවා මහණෙනි බලන්න මේ වේපුල්ල පර්වතයේ. එක කාලයක් මේ වේපුල්ල පර්වතයට කිව්වේ පාචීන වංශ කියලා. මොකද්ද කිව්වේ වේපුල්ල පර්වතයට? පාචීන වංශ. ඒ කාලේ මේ ප්‍රදේශයේ වාසය කළ මිනිසුන්ට කිව්වේ තිවරා කියලා. ඒ කාලේ මිනිසුන්ට කියපු නම මොකද්ද? තිවරා. මහණෙනි මේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000යි. මහණී තිවරා කියන මිනිස්සු මේ පාචීන වංශ කියන ওই පර්වතයට නගින්න දවස් 4ක් යනවා. බහින්න දවස් 4ක් යනවා. මහණනි ඒ කාලේ තමයි කකුසඳ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපන්නේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව කියලා ශ්‍රාවක යුගලක් හිටියා. දැන් බලන්න මහණෙනි මේ පර්වතයේ නම කවුරුවත් දන්නේ නැහැ. ඒ නම අතුරුදහන්. ඒ කාලේ මිනිස්සු කවුරුවත් දැන් නැහැ. කොහොමද මෙල්ල ගියේ? ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා. බලන්න මහණෙනි මේ සංස්කාර කොච්චර අනිත්‍යද. ඒ නිසා මේවා කොච්චර අස්වැසිලි රහිතද. අස්තිරද. ඒ නිසා මේවා කලකිරෙන්නමයි නිති කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය පර්වතේම ඊට පස්සේ වෙන නමක් වැටෙනවා ඔය පර්වතයට. වංකක කියලා. මොකක්ද ඒ නම? වංකක කියලා. ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ වෙන නමක්. රෝහිතස්ස කියලා. ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ රෝහිතස්ස. මහණෙනි ඒ කාලේ මිනිස්සුන්ට වයස අවුරුදු 30. ඒ මිනිස්සුන්ට 3 දවසක් යනවා ඔය කන්ද නගින්න. බයින්ද 3 දවසක් යනවා. මහණෙනි ඒ කාලේ තමයි කෝණාගමන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේට හිටිය බිහියෝස උත්තර කියලා ශ්‍රාවකයන් වහන්සේලා දෙනවා. දැන් බලන්න මහණෙනි ඒ වංකක කියන නාමයක් දැන් කවුරුවත් දන්නේ නැහැ. ඒක අතුරුදහන් වෙලා ගියා. ඒ රෝහිතස්ස කියන මිනිස්සු වර්ගෙත් අතුරුදහන් වෙලා ගිය මිනිස්සුත් මැරිලා ගියා. ඊළඟට බියෝස උත්තර කියන ශ්‍රාවකයන් වහන්සේලා පිරිනම් පෑවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේත් පිරිනම් එහෙම මොකුත් නැහැ කියනවා. දැන් බලන මහණෙනි මේ වගේ මේ සංස්කාර අනිත්‍යයි අස්තිරයි අස්වචිලි රහිත. එහෙනම් දැන් මේ අපි හදන මේ වේර විහාර මේ ඔක්කොම කාලයාගේ පහර කෑමට ලක් වෙලා මේ ඔක්කොම නිකන්ම නිකන් නැත්තටම නැතිවලා යන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඊට පස්සේ මේ පර්වතේ මේ එකම පර්වතේට මේ කියන්නේ ඊට පස්සේ මේ පර්වතේට නමක් වැටෙනවා සුපස්ස කියලා. මොකක්ද මේ පර්වතයට කියන්නේ? සුපස්ස කියන මහණෙනි ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ සුප්පිය කියලා. ඒ කාලේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 20,000යි. ඒ කාලේ මිනිස්සුන්ට ඔය සුපස්ස පර්වතේ නගින්න දවස් දෙකක් යනවා. බහින්දත් දවස් දෙකක්. මහණෙනි ඒ කාලේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නමක් හිටිය තිස්ස බහරද්වාද කියලා. දැන් බලන්න මහණෙනි ඒ සුපස්ස කියන නම දැන් කවුරුවත් දන්නේ නැහැ. අතුරුදහන් වෙලා ගිහින්. ඒ සුප්පිය කියලා හිටපු මිනිස්සුත් නැහැ. ඒ තිස්ස බහරද්වාජත් පිරිනොම් පාලා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පිරිනොම් පාලා. දැන් කවුරුවත් දන්නේ නැහැ. මහණෙනි මේ කාලේ දැන් බලන්න මේ පර්වතේ දැන් කියන්නේ මොකද්ද? වේපුල්ල. මේ වර්තමාන වේපුල්ල කියන්නේ නැහැ. දැන් කියන්නේ විපුල ගිරි. මොන වෙනස් වුණා? ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මොකද්ද කිව්වේ? වේපුල්ල පර්වතය. වේපුල්ල කියන කියන මහණෙනි මේ කාලේ මිනිස්සුන්ට කියන්නේ මාගධක කියලා. මොකද්ද කියන්නේ? ඒ බුද්ධ කාලේ මගධ ප්‍රදේශයේ වාසය කරපු මිනිස්සුන්ට මොකද්ද කිව්වේ? මාගධක කියන මහණෙනි මේ කාලේ මිනිස්සුන්ට ආයුෂ නැහැ. වැඩි වුණොත් ජීවත් වුණොත් එක්ක අවුරුදු 100යි සීර චූට්ටක් වැඩි වෙයි කියලා. නමුත් මහණෙනි මේ මිනිස්සු දැන් බලන්න කියනවා මොහොතකින් මේ කන්ද නගිනවා. මොහොතකින් බහිනවා කියනවා. මහණෙනි මේ කාලේ පහළ වෙච්ච අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි කියනවා මේ ගෞතම තථාගතයන් වහන්සේ. මහණෙනි මේ ගෞතම තථාගතයන් වහන්සේටත් සාරිපුත්ත මොග්ගල්ලාන කියලා ශ්‍රාවක යුගලක් අග්‍ර වූ භද්‍ර වූ ශ්‍රාවක යුගලක් ඉන්නවා. බලන්න මහණෙනි වෙනදී කාලය ගෑවෑමෙන් මේ පර්වතේ තියෙන මේ නම නැති වෙනවා. මේ වේපුල්ල කියන නම නැති වෙලා යනවා. මේ මාගධක කියන මේ මිනිස්සු ඔක්කොම මැරිලා යනවා. සරියුත් මොගලන් දෙනමත් පිරිනුවම් පානවා කියන තථාගතයන් වහන්සේ පිරිනුවම් පානවා. මහණනි මේ සංස්කාර මේ වගේ කියනවා අනිත්‍යයි කියනවා. මේ සංස්කාර අස්ථිරයි කියනවා. අස්වසිලි රහිතයි. ඒ නිසා මේ සංස්කාරයන්ට නොඇලීමමයි උතුම්. සංස්කාරයන්ට කලකිරීමමයි උතුම්. නොඇලීමමයි උතුම්. නිදහස් වීමමයි උතුම්. මෙහිම වදාළ බුදුරජාණන් වහන්සේ වදාළ අනිච්චාවත සංඛාරා. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු සෑම දෙයක්ම අනිත්‍යයි. උප්පාද වය ධම්මිනෝ හටගන්නා ස්වභාවේනොත් නැසී යන ස්වභාවිනුත් යුක්තයි. උපජ්ජිත්වා නිරුජ්ජන්ති හටගන නිරුද්ධ වෙලා යනවා. තේ සංඝූප සමෝ සුඛෝ ඒ ස්වභාවයේ සංසිදීමයි සැපය. එතකොට මේ හටගන්නා ස්වභාවයයි නැසෙන ස්වභාවයයි තමයි මේ මෙච්චර කල් ආවේ. සංසිදිච්ච ස්වභාවය නෙමෙයි. අපි කල්පනා කරමු දැන් අපි මැරුණොත් සංසිදිනවද ආයෙ හටගන්නවද? හටගන්නවන්නේ. සංසිදිනවා කියන්නේ හටගන්නේ නැහැ. තේසං රූප සමෝසකෝ ඒ සංස්කාරයන්ගේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය සංසිඳී යාම තමයි සැපේ. එතකොට මේ සංස්කාරයන්ගේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය සංසිඳී යන්නේ මොකෙන්ද? මේ හේතු නැතිවීමෙන්. මේ හේතු තියෙනකම් මොකද වෙන්නේ? උප්පාද වය ධම්මිනෝ හටගන්නා ස්වභාවෙ නිත්‍යයි නැති යන ස්වභාවෙ නිත්‍යයි. එතකොට හටගන්නා ස්වභාවෙ නිත්‍යද නැසියන ස්වභාවයෙන් යුක්තද? ඒ යුක්ත ස්වභාවයේ බාහිර දේ තුලක් තියෙනවා, ආධ්‍යාත්මික දේ තුලක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දෙක ගැනම නෙමෙයි විස්තර කළේ නේ. කන්දක් මුල් කරගත්ත මේ කන්දට කියන මහන්නේ මේ නමයි කාලෙකදී. ඊට පස්සේ මේ නම කියන්නේ. ඊට පස්සේ අසවල් නම කියන. දැන් මුකුත් නැහැ කියන. ඒ කාලේ මේ හිටියා කියන අවුරුදු 40,000 ආයුෂ තියෙන මිනිස්සු දැන් නැහැ කියන. 30,000 ආයුෂ තියෙන මිනිස්සු හිටියා කියන. දැන් නැහැ කියන. 20,000 ආයුෂ තියෙන මිනිස්සු හිටියා කියනවා. දැන් නැහැ කියනවා. 100,120 මිනිස්සු හිටියා කියනවා. දැන් නැහැ කියනවා. වර්තමානයේ මේ මෙද්දි ඒ එක්කෝම වෙනස් වෙලා ගියේ නැද්ද? ඒ එක්කෝම වෙනස් වෙලා ගියා. මිනිසුන්ගේ ඇදහිලි වෙනස් වෙලා ගියා. කල්පනා වෙනස් වෙලා ගියා. කැම්බින් වෙනස් වෙලා ගියා. ඇඳුම් වෙනස් වෙලා ගියා. කල්පනා කරන රටා වෙනස් වෙලා ගියා. හැම එකක්ම වෙනස් වුණා කියන්නේ මොකිටද භාජනය වුණේ? අනිත්‍යයට බඳුන් වුණා. වෙනස් වුණා කියන්නේ මොකද්ද? අනිත්‍යයට භාජනය වීම. දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපි වෙනස් වෙන්නේ නැද්ද? අපි වෙනස් වෙනවා. අපි අනිත්‍යයට භාජනය වෙනවා. අපි ටික ටික වයසට යනවා කියන්නේ අනිත්‍යයට භාජනය වෙනවා. එහෙමනම් දැන් අපිට අපි උපන්දිනී දවසේ ඉන්නකොට අපි මොකක්ද දැන් කරන්නේ? හරි වැඩි. කේක් කැපුවා. දැන් බෑ. මම පුදුමයට පත් වෙනවා. මම දැක්කා මේ සමහර භික්ෂුන් වහන්සේලා දැන් උපන්දිනට කේක් කපනවා. දායකයට හැපි බර්ත්ඩේ ටු යූ කියනවා. හරි පුදුමයි. කේක් එකේ ගහලා හැපි බර්ත්ඩේ කියලා කපනවා මෙහෙම. හිනා වෙවි. එතන මොකද්ද මේ වෙන්නේ? කොහෙද මේ? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මානසිකාරයෙන් අපි සියලු දෙනාම ධර්ම මානසිකාරයෙන් ඈත් වුණාට අපිට හොයන්න බෑ. ඇයි හොයන්න බැරි? අවිද්‍යාවෙන් වැහිලා නිසා හොයන්න බෑ. මේක ඈත් වුණා කියලා ධර්මෙන් බැහැර වුණා කියලා හොයන්න බෑ. තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න නිසා, අවිද්‍යාවෙන් වැහිලා නිසා ඒක හොයාගන්න බෑ. අපි කියමු දැන් අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත මිනිස්සු කණ්ඩායමකට අපි කිව්වොත් අනේ මේ ඉන්නකන් සන්තෝෂයෙන් ඉමු, ඔය තියෙන දෙයක් කාලා බීලා ජාතියට යම්කිසි සේවයක් කරලා ඉමු, ළමයි ටික හොඳට හදාගෙන උගන්නලා ලස්සන ගෙවල් දොරවල් ටික හදාගෙන නම් වේතු ඉමු, මැරුණට පස්සේ කවුරු හරි කියනනම් අස්වාල් කෙනා ඉහිවිලෙන් හිටියා කියලා ඔය මාද කොහොම කිව්වොත් අපිට මොකද්ද හිතෙන්නේ? චා චෝකදා හිතෙනවද නැද්ද? ඇයි හේතුව? අවිද්‍යාවෙන් වැහිලා නිසා අපිට ඒක තෝරා බේරගන්න බෑ. තෘෂ්ණාවෙන් බැඳිලා නිසාත් අපි ඒකට ආසයි. එතකොට ඒක හිතෙන් ප්‍රතික්ෂේප වෙන්න නම් ඊට වඩා එහා දෙයක් ගැන අපට තේරුම් ගින් තිබ්බ යුතුයි. ඊට වඩා එහා දෙයක් ගැන තේරුම් ගත්තේ නැති ලෝකෙක ඇහැට පේන දේට ආකර්ෂණය වෙනවා. කානට ඇහෙන දේට ආකර්ෂණය වෙනවා. මේ සාමාන්‍ය ලෝකයාව බොහෝම ලේසියෙන් රවට්ටන්න පුළුවන්. දැන් බලන්න මේ අපේ ඉතිහාසය තුළම දේශපාලනඥයෝ රවට්ටන්නේ නැද්ද අපිව? රවට්ටනවනේ. මේ දැන් මේ පාර රැවටෙනවා, ඊළඟ පාර රැවටෙන්නේ නැහැ කියලා එකක් තියෙනවද? හැමදාම රැවටෙනවා. එහෙම නු රැවටි ඉන්න නම් අවිද්‍යාව ප්‍රහාණය වෙන්න ඉපැ. එතකොට අපට පේනවා මේ රැවටීම කියන එක මේ ලෝකෙ තියෙන්නේ මේ පරිසරය අනුවයි. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කාලෙත් මිනිසුන්ව රැවට්ටුවා. එක අවස්ථාවක මක්කලී ගෝසාල ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන වහණෙනි, මේ මක්කලී ගෝසාල මේ සත්වයාව දැහැගන්න අටවපු කෙමනක් වගේ කියනවා. මොකද්ද මක්කලි ගෝසාලගේ විග්‍රහය ඒ විග්‍රහයක් කුල දුක ගැන නැහැ දුක හටගන්න හේතු වෙච්ච කාරණේ ගැන නැහැ දුක්ඛ නිරෝධි නැහැ නිරෝධගාමිනී මාර්ගේ නැහැ මොකවත් නැහැ ඒ විග්‍රහය තුල තින්නේ මෙච්චරයි කන්දක් උඩට මිනිස්සෙක් නූල් බෝලයක් අරන් යනවා ඒ නූල් බෝලේ කෙරවල අල්ලගෙන නූල් බෝලේ ඈතට වීසි කරනවා එතකොට මේ නූල් බෝලේ යන්නේ අර නූලේ දිග තියෙන ප්‍රමාණයට පමණයි ඉන් එහාට නැහැ ඒ වගේ තමයි මේ අපි සියලු දෙනාම ඉන්නේ සීමාවක් ඇති ගමනක මේක වෙහෙසෙන්න උත්සාහ කරන්න වීර්යය කරන්න කිසි දෙයක් නැහැ මේක අපි ස්ථිර වශයෙන්ම කැමති උනත් අකමැති උනත් අපිට තියෙන උපදින්න අසවල්ලාස්වල්ලාස්වල් දැන් ඊව යන්න තියෙනවා ඒ නිසා මේක යන්න ඕහෙලා මේක විශ්වාස කරපු අය වීර්යය කළේ නැහැ උත්සාහ කළේ නැහැ නෝනින් විමසුවේ නැහැ තියෙන දේක් කාලා දීලා වාසය කළා බුදුරජාන් වහන්සේ දැක්කේ මොකක් වගේද මේක ඔව් මනුස්ස ලෝකයට අටවපු කෙමනක් වගේ කියනවා ඒ මිනිස්සුන්ගේ තියෙන අවිද්‍යා අන්ධකාරයට ඒක ගැළපෙලා ගියේ නැද්ද බුදු කෙනෙක් පහළ වෙලා ඉඳෙද්දි බුදු කෙනෙක් පහළ වෙලා ගමක් ගමක් ගානේ වඩිමින් දේශනා කරද්දි ඔය අතරේ අර විදිහට කියන අයත් ගමක් ගමක් ගානේ ගියා රේඩියෝ නැහැ පත්තර නැහැ පොත් නැහැ කැසට් සීඩි නැහැ ටීවී නැහැ එන හැම එකටම තිබුණේ කට වචනේ එතකොට මේ ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ වගේ ධර්මයක් චතුරාර්ය සත්‍ය දේශනා කළා උන්වහන්සේ වඩිනවා ශ්‍රාවක සංඝයාත් වඩිනවා දැන් මිනිස්සු ටික තෙරුවන් සරණ ගියා ඔන්න ඊට පස්සේ මක්කලි ගෝසාල මේ ගම හරහා එනවා මක්කලි ගෝසාල කියන ඉන්න ඉන්න ඉන්න අපි විශේෂ කාරණයක් තියෙන ඔන්න ආબોධ කරපු තව බුදු කෙනෙක් වැඩියා අහපල්ලා කියලා කියනවා ඔන්න මිනිස්සු ටික ආයේ වට වෙනවා ආයේ මෙයා කියනවා හරි කාරණේ තේරිච්ච එක්කෙනා ඉන්නේ කොහොමද ඉන්ද්‍රකීලයක් වගේ සෙලවෙන්නේ ඒ කාරණේට අවුච නැති එක්කෙනා ධර්මයේ තේරුම් ගත්තේ නැති එක්කෙනා අපි කියමු දැන් පෞලි හිටියා කියලා දැන් බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළා ධර්ම දේශනා කරාම ඒ පෞලි එක තරුණයෙකුට වැටුණා ඒ තරුණයා තීරණය කළා මට නම් බෑ මේ කාරණේ මට තේරුණා භයානක සංසර්ගක මේ යන්නේ මන් නම් මේකෙන් ඈතර වෙනවා භාග්‍යතුන් වහන්සේ මොන ගැවුණා සංඝයා මොන ගැවෙන මම නම් ඈතර වෙනවා දැන් අම්ම තාත්තට කිව්වා දැන් එතකොට කල්යල් බල්ලා නෙමෙනේ මේක වෙන්නේ හදිසි තීරණ කිව්වා ඉතින් මම පු එකපාරටම කැමති වෙන්නේ අඬ අඬ අවසර දෙනවා අරුණ දැන් ඔන්න එයත් අර පිරිසත් එක්කම වඩිනවා චාරිකාව යන එකතු වෙනවා පැවිදි වෙනවා ඉතින් gedara ayin hitiye තියෙනවා දැන් පොඩි අමනාපයක් ධර්මිය අහුන්නේ නැත්තම් මොකද අමනාපේ යසර හිටපු කොල්ලුවා යන්න ගියා ඊට පස්සේ එනවා මක්කලි ගෝසාල ඇවිල කියනවා මේකින් කිසි වීරියක් ගන්න දෙයක් නැහැ උත්සාහයක් ගන්න දෙයක් නූල් බෝලේ කන්ද උඩට ගිහිල්ලා දිගෑරිය වගේ මේක තියෙන ඔය වෝරු කතාවල් ඔය වීරිය ගන්නවා කියන එක කාටවත් මේක යන්න තියෙන්නේ එතකොට අර පිරිස ලේසියෙන් ඒක සරණ යනවා ඕම් බලාපන් අපි ඒක ගියා මේක අමුතෙන් වීරිය කරන දෙයක් නැහැ නෝවැ මේක මේ නිකන් හිටියාම නිකන්ම යනවනේ ලේසලා එතකොට දැන් බලන්න කොච්චර නම් ඒ කාලේ මිනිස්සුන්ටත් අභියෝග තියෙන්නේ ඇද්ද එහෙනම් අපිව නිදහස් කරන්නේ කවුද තමාගේම ප්‍රඥාවත් තමන්ගේම ප්‍රඥාව තමයි තමන්ව නිදහස් කරන්නේ හැබැයි මේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ගලපන්න පුළුවන් ප්‍රඥාවක් විය යුතුයි වෙන එකකට කරන්න බෑ බුද්ධ දේශනාවට ගලපන්න පුළුවන් ප්‍රඥාවට කරනවා ඊට පස්සේ එන ඕන නිගණ්ඨනාත බුද්ධ ඇවිල්ලා කියන ඕක හරියන්නේ නෑ ඕව කළා හරියන්නේ නැහැ දැන් ඔය සිවුරු පුරෝගෙන පින්න පාත කරගෙන ඔය වතුර නාල ඔහොම බෑ මේකට ඕව නෙමෙයි කරන්න ඕනේ මේකට අධික වීරියක් ගන්න ඕනේ නුකා නොබී ඉන්න ඕනේ කටු සයනය කරන්න ඕනේ දුෂ්කර ජීවිත ගෙවන්න ඕනේ ඉතින් ඊට පස්සේ ඔන්න ඕකට පහදිනවා ඒකට පහදලා කොටසක් යනවා තව එක්කෙනෙක් කියනවා වැඩක් නැහැ දැන් බලාපන් මෙරිලා කවුද ආවේ මරුණට පස්සේ හතර දිනක් විනිය කර ගහගෙන සෝහනට ගෙනියනවා එතන පිච්චුවා නෑදෑයෝ ටික හැරිලා ආවා ඒක ආවද මරිච්ච එක නෑ එහෙමයි කියන්නේ දැන් එයා කියනවා පටවි ධාතුට එක්ුණා ආපෝ ධාතුට එක්ුණා තේජෝ ධාතුට එක්ුණා වාය ධාතුට එක්ුණා හිත විසිර ගියා මොකවත් නෑ ගංගානංගගේ මේ කොනේ ඉඳලා අර කොනට දීගෙන ගියා ඒ කොනේ ඉඳලා මේ කොනට මරාගෙන ගියා පීම්පව් කියලා එකක් නෑ ඒ නිසා ණයට ගනින් නයිට් අරගෙන කාපන් ඇඳපන් අපි වගේ එහෙම කිව්වේ දැන් ලෝක යන්නේ ඒක නේද දැන් මේ ලෝකෙ පුරා යන්නේ චාරවාක දර්ශනය බොරුවට ගොඩක් අය මේ බුද්ධ ආගම ගැන කතා කරන්නේ ඇත්තට නෙමෙයි කියෝලා නෙමෙයි ඉගෙනගෙන නෙමෙයි වාසිතක ඒ නිසා මේක හරියට කියෙව්වොත් දේවනම්පියතිස්ස රජුරු වගේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය මේ බැබිලෝන යනවා එහෙම වෙන්නේ නැහැ බලාපොරොත්තු තියාගන්න එපා ඒ නිසා අපිට තියෙන එකම දුර්ලභ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීම. ඒ ධර්මය හිතට ගැනීම. ඒ ධර්මය දරා ගැනීම. ඒ ධර්මය මෙනෙහි කිරීම. ඒ ධර්මය තුළ හිත පිහිටුවා ගන්න ලැබීම. ඒ නිසා අපිට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. සාදු. Sadu.